ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සදේවත් මේ අත්තන් හැම දිනෙකම අද මේ සංඝයා යාමේ විහාරස්ථානට ඇවිදilla ඉතාම වටිනා කෘතවේදී පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන අවස්ථාවල ડોક્ટર වෝල්ටර් ජයසිංහ මහත්මයාට ආශිර්වාද පිණිස සිදු කරන විශේෂ බෝධි පූජාමය, බුද්ධ පූජාමය, සෙත්පිරිත් දේශනාමය පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් ඔබ අප හැම දිනාගේම ලොකු යුතුයකමක් අප මේ ඉෂ්ට කරන්නේ. අප බොහෝ දෙනෙකුට ඉමහත්සේ උපකාර වෙච්ච බොහොම සත්පුරුෂ දහමක නියලිය සිටපු සිටින ඒ වෝල්ට ජයසිංහ මහත්මයා වෙනුවෙන් අපට කරන්න පුළුවන් ඉහළම ආශිර්වාදයයි මේ සිදු කරන්නේ. ඉතින් ඔබ හැම දිනෙකම දන්නවා එතුමා මේ සමාජයේහි ලාංකික සමාජය වෙනුවෙන් කොයිතරම් මෙහෙවරක් කරලා තියෙනවද කියලා. විශේෂයෙන්ම බෞද්ධ විහාරස්ථාන සඳහා එතුමා කරපු අනුග්‍රහය පිළිබඳව අප හැම දිනෙකම හොඳින්ම දන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ගත්තොතින් දාන අතුරින් ආමිස දාන වලින් ඉහළම දානෙ විදිහට සැලකන්නේ විහෙර විහාරස්ථාන ඉදිකිරීම සඳහා කරන අනුග්‍රහය. ඒක බුදුරජාණන් වහන්සේ නමකට කරන සම්බුද්ධ පූජාවකට වඩා ඉහළ පූජාවක් විදිහටයි සැලකන්නේ. ඉතින් අන්නේ සුවිශේෂ පූජාව සඳහා මහත්සේ දායක වෙච්ච කෙනෙක්. එක විහාරය සඳහා විතරක් නෙවෙයි විහාරස්ථාන ගණනාවක් සඳහා එතුමා ඊටාම දෙහැමිව උපයපු වස්තුව නිර්ලෝභීව මේ සම්බුද්ධ ශාසන විනයෙන් කැප කරපු මහත්මේ. එතුමාට දෙමව්පියන්ගෙන් ලැබිච්ච ආවාසයත් ඒ වගේම වජිරරාමයේ ආදී විහාර විහාරස්ථාන ඇසුරු කිරීමෙන් ධර්ම අධ්‍යාපනය ලැබීමෙන් එතුමා ලබා ගත්තා වූ ඒ දහම් ඥානියත් උපයෝගී කරගෙන ඊටාම දැහැමිව මේ සමාජයන්න පුළුවන් ඉහළම මට්ටමට ගිහිල්ලා එතුමාගේ දරුවන් ගැන විතරක් නෙවෙයි අනිත් දරුවන් ගැනත් බොහොම හිතලා කටයුතු කරපු කෙනෙක්. විශේෂයෙන්ම සම්බුදු ශාසනයේ චිරස්ථිතිය සඳහා කටයුතු කරපු කෙනෙක්. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා යම්කිසි කෙනෙක් වැඩ කරනවා කියලා කියන්නේ විශේෂයෙන්ම විහෙර විහාරස්ථාන සඳහා උපකාර කරනවා කියලා කියන්නේ ඒක ස්වාමීන් වහන්සේලාගේ පහසුව සඳහා කරන ලොකු අනුග්‍රහයක් වෙනවා. ඉතින් ඔබ දන්නවා මේ විහාරස්ථානය බලන්න ආපු මුල් දවස් ඉඳලාම එතුමා කතා කරපු ආකාරයේ, ක්‍රියා කරපු ආකාරයේ, කැපවෙච්ච ආකාරයේ, සිත කය වචනය තුන්දරින් කොයිතරම් කැපවීමක් එතුමා මේ සඳහා කළාද කියලා. දවල් රැ නොබලා ඇතැමිට රැ 12 1 වෙනකම් ඇතැමිට ආයුධය පාන්දර 4ට 5ට වැඩි වෙලා ඒ තරම් සුවිශාල කැපවීමක් කරපු මහත්මේ. එනිසා අප නිරතුරුව එතුමාට ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සම්පන්නයේ චිරජීවනයේ සැලසෙන්න කියලා. යතර විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා සඳහා ලොකු අනුග්‍රහයක් කරා. විහාරස්ථානයේහි අවශ්‍යම දේවල් පිළිබඳව ඊටාම සවිඥානිකව අවබෝධයෙන් කටයුතු කරපු කෙනෙක්. විහාරස්ථානයට අවශ්‍ය කරන වාහනේ ඉඳන් හැම දෙයක් ගැනම බොහොම කල්පනා කළ කටයුතු කළා. ඇත්තෙන් මේ හැම දෙයකින්ම අවසානයේ ලැබෙන ප්‍රතිඵලය දැස බලන විට පේන දේ තමයි මේ ස්වාමීන් වහන්සේලාට ඊටාම පහසුවෙන් මේ ධර්ම දේශනාමය කටයුතු මේ ධර්ම සේවාව කරගෙන යන්නටයි එතුමා ඒ අපට ශක්තිය ලබා දෙන්නේ. ඉතින් අන්නේ ශක්තිය අඩුවනවාදින් තමයි හාමුදුරන්ට ඇතැම් විට බොහොම කැපවීම කළා මිනිසුන්ගේ ළඟට ගිහිල්ලා බොහොම පින්සෙන්ඩු වෙන සිද්ධ වෙන්නේ. එහෙම වුණාට පස්සේ හාමුදුරන්ගේ උල්දුපටි ගන්න පන්න ගුණය ඒ ඍජු ගුණයට ලොකු හානියක්. එනිසා බොහෝ විට අපේ පින්නතුණු ස්වාමින් වහන්සේලාගෙන් ගුණයන් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ ගුණයන් ටික රැකලා දෙන්න කටයුතු කරන අය බොහොම අඩුයි. ඉතින් ඔබ ඒ වගේ අවබෝධයෙන් කටයුතු කරන අය ඉතින් ඒ අතුරෙන් ડોક્ટર වෝල්ටර් ජයසිංහ මහත්මයා මේක හොඳින්ම තේරුම් අරගෙන ඒ ස්වාමින් වහන්සේලාට අවශ්‍ය ශක්තිය හොඳට ලබා දීලා අපට ධර්මයෙන් කරන්න පුළුවන් ඉහළම සේවය කරන්නට එතුමා පිටුපස්සෙන් ඉඳගෙන ලොකු ශක්තියක් අපට වුණා. ඉතින් ඒක අපි තාම කෘතවේදීව සිහිපත් කරනවා. අපේ විහාරස්ථාන විතරක් නෙවෙයි ඔබ දන්නවා මේ රටේ බොහෝ විහෙර විහාරස්ථානවලට එතුමා බොහෝම කැපවීමෙන් විශාල පරිත්‍යාගයන් සිදු කළා. ඒ නිසා එතුමාට ඒ පින්කම් සිහිපත් කළදීම එතුමාගේ කුසලය තවත් දිනු කරගන්නට කායික නිරෝගී භාවය සඳහාත් මානසික සුවතාවය සඳහාත් එතුමාට ඒක උපනිශ්‍රේ වෙනවා. අනිත් පැත්තෙන් අපට ස්වාමීන් වහන්සේල විදියට ළඟින් ඇසුරු කරන ගිහි පින්වතුන් විදියට ඔබට එතුමා වෙනුවෙන් මේ මොහොතේ කරන්න පුළුවන් ඉහළම දේ තමයි හොඳට මෛත්‍රී භානාව වඩලා ලෝකෙ සිටින සියලුම සත්‍යයන් අරමුණු කරගෙන සියලු සත්‍යෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා හැකිතාක් මුළු ලෝකයටම මෙත් වඩලා ඒ මෙත් වැඩීමෙන් අපේ හිතේ ජනිත කරගන්නා වූ ඒ ආධ්‍යාත්මික ශක්තිය ඩොක්ටර් වෝල්ටර් ජයසිංහ මහත්මයාට ફોකස් කළා. එතුමා ඉලක්ක කරගෙන එතුමා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා මෙන්න මේ ආශිර්වාදයේ කිරීම තමයි අපට මේ මොහොතේ කරන්න පුළුවන් ඉහළම පුණ්‍ය කර්මය සහ ආශිර්වාදේ වඩපත් දෙන්නේ. ඉතින් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඒ සඳහා අපට මේ සඳහා මඟ පෙන්වන්නේ. ඉතින් ඊටාම ගෞරවයෙන් මේ සිදු කරන පින්කම් ශ්‍රද්ධාවෙන් සිදු කරන පින්කම් ඉතින් අජිත් මහත්මයා ගාමිණී මහත්මයා ඇතුළු ඔබ හැම දෙනෙක්ම සත්පුරුෂ පිරිසක් ඉදියට මේ ඊටාම අවශ්‍යම අවස්ථාවේදී විහාරස්ථානයේ රැස්වලා ඔබේ කාලය වැය කරලා දුරකට ගවාගෙන ඇවිල්ලා මේ වෝල්ටේජ් ජයසිංහ මහත්මයා වෙනුවෙන් ඊටාම අවංකව සත්භාවයෙන් කෘතවේදීව සිදු කරන පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් ඔබේ ගැන හුඟක් හිතලා සතුටටපත් වෙන්න ඔබේම දැහැටින් සෝදානම් කරපෝ මේ මල් පන්සොඳ දුන් ගිලන් පසාදෙන් යුත් මේ සීල පූජා ද්‍රව්‍යයන් අපසරණ ගිය අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත ගුණ සමුදාය වෙනුවෙන් සම්බුද්ධ පූජාවසෙන් පූජා වේවා පූජා කරමු. එසේ පූජා කිරීමෙන් ජනිතවන්නා උතුම් පුණ්‍ය ඵල හේතුවෙන් අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන ඩොක්ටර් වෝල්ටර් ජයසිංහ මහත්මයාට නිරුක් නිරෝගී සම්පතේ චිර ජීවනයේ සැලසේවා. කායික සුවපත් භාවයේ මානසික නිරෝගීතාවයේ සැලසේවා. එතුමාටත් ඒ ස්වාමි දියණියට දරුවන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම කායික නිරෝගීතාවයේ මෙන්ම විශේෂණ මේ අවස්ථාවේ අවශ්‍ය වෙන්නේ මානසික නිරෝගීතාවයේ මනස හොඳට ශක්තිමත්ව තබා ගැනීමයි. ඉතින් අන්නේ මානසික සුවය සඳහා මේ අප සිදු කරන මේ උතුම් ආධ්‍යාත්මික කුසලය එතුමාට හේතු වාසනා වේවා. එතුමා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාසිරි සම්පත් සලසා ගනිවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.